අපිට මෙච්චර කාලයකට සමුද්‍රය ලැබිලා නැහැ. මං ඉන්නේ ඉටිකොල ගහපු ගේක. එතන තියෙන අමාරු දරුවොත් එක්ක මං අවුරුද්දක් තිස්සේම තියෙන කියනවා. අවුරුදු දෙක තුනක් තිස්සේ අපි ආචනා දුන්නා. මේ අවුරුද්දෙත් මන් කිසිම සහනයක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි අපේ මහත්මයා කුලී වැඩ කරන්නේ. බොහොම අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට සමුද්‍රය හදාගන්න කියලා අපි හැමදාම යමදිනියාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හැමදාම දෙන්නම් කේක ඉන්නවා. දැන් අවුරුදු 5ක් තිස්සේම දිනුදු පවුල් ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ කාට හරි කමක් නැහැ. මේකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් අපි ඉතින් සන්තෝෂ වෙනවා. සමුද්‍රි සම්දාම කියන මේ කාගේ හරි කාඩ් එකක් කැපුණා ගමන් අපිට සමුද්‍රිය දෙන්නම් කියලා. සමුද්‍රිය දෙන්නම් කියලා කී දෙනෙක් ඉන්නවද? අපේ ගමේ ගොඩාක් අය ඉන්නවා දිනුදු පවුල්. කාඩ් කැපුණා ගමන් අපි බලාගෙන ඉන්න ඕනේ අපි මේ සමුද්‍රි සානාධාර ගන්න.